බුද්ධම් වන්දේ ධම්මං වන්දේ සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ. හොඳයි පින්තුනි, පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි, තතියම්ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්ති ධම්මං සරණං ගච්ඡාමි, තතියම්ති සංඝං සරණං ගච්ඡාමි, ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, සදහවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ මෙහෙවීමෙන් මේ දිනවල සන්ධ්‍යා යාමයේ සිදු කෙරෙන බුද්ධ වන්දනාමය භාවනාමය අනුශාසනාත්මක පින්කමට කුසල ධර්මයට සහභාගී වීමට බලාපොරොත්තු වෙන අවස්ථාව. ප්‍රථමයෙන්ම අප බලාපොරොත්තු වන්නේ සෝදානම් කරලා තියෙන මල් පහන් සුන්දුන් ආදීයුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නට. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අප යමක් පූජා කරනකොට උන්වහන්සේ ජීවමාන වැඩ සිටිනවා කියන ආකල්පය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ තුළ පැවති මෛත්‍රී ප්‍රඥාදී ඒ උත්තම සම්බුදු ගුණයනට කරන පූජාවක් සේ සලකා බුදුගුණ හොඳට මෙනෙහි කරගෙන අපි ඒ පූජාව සිදු කරමු. භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයේ වැඩ සිටිය මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ සිත ඉහළටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තුළ පැවති අපරිමිත ගුණ සමුදායේ ගුණ නමයකට කැටි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට අපි අරහං කියලා කියනවා. ලෝකයාගේ පුද සැලකිලි වලට උන්වහන්සේ සුදුස්සෙක් වුණා. රාගාදී කෙලෙස් දහම් දුරු කළා. සංසාර චක්‍රය අරසිඳලුවා. මේ ගුණයට අපි අරහං කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ අරහං ගුණය හොඳට සිහිපත් කරගන්න. ඔබ බහගුණ වහන්සේ සමීපෙහි ඉඳගෙන සිටිනවා කියන ආකල්පය ඇති කරගෙන මේකින් එක බුදු ගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සති භාවනාවසේ සලකා අප මේ සම්බුද්ධ පූජාව පවත්වමු. බහගතුන් වහන්සේ උන්වහන්සේගම ඥාණයෙන් කිසිදු ගුරු උපදේශයක් නැතිව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ආසවක්ඛේ ඥානෙ සාක්ෂාත් කළා. මේ ගුණයට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට අපි විඤ්ඤාකරණ සම්පන්න කියලා කියනවා. උන්වහන්සේ ප්‍රථම ධ්‍යාන ආදී කාමාවචර ධ්‍යාන, රූපාවචර ධ්‍යාන, එවැගේම ආකාශ අනන්තයතන ආදී අරූපාවචර ධ්‍යාන කියන මේ අෂ්ට සමාපatti උපදවා ගත්තා. බුදුරජාණන් වහන්සේ සීල, ඉන්ද්‍රිය සංවරේ, හිරියොත්තපාදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. බුදුහන්දුරතල පැවති මේ ගුණයට අපි විඤ්ඤාකරණ සම්පන්නයි කියලා කියනවා. භාගතුන් වහන්සේ ඊටාම සංවර ගමනින් වැඩම කළා. උන්වහන්සේගේ ප්‍රകൃති ගමන සංවරයි. උන්වහන්සේගේ වචනීය සංවරයි. උන්වහන්සේ මේ සසර ගත ජීවිතයේදී සම්බුද්ධත්වයට කරා මේ ආපු බෝසත් ජීවිතයේ ගමනත් ශාන්ත වූ ගමනක් වුණා. භාගතුන් වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි සුගත කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය වෙනත් විදිහකින් කියනවා නම් සත්ව ලෝක, සංඛාර ලෝක, ඒ වගේම අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය මැනවින් සාක්ෂාත් කළා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි ලෝක විදූ කියලා කියනවා. භාගවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි සිටිය සැනපරසු පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් දමනය කළා. මේ ගුණයට අපි අනුත්තර පුරිස දම සාරතී කියලා කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන්ට, බ්‍රහ්මයන්ට උතුම් සාස්ත්‍රවරයෙක් වුණා. බුදුහාඳුරතල පැවති මේ ගුණයට අපි කියනවා සත්තහා දේව මනුස්සානං කියලා. භාගතුන් වහන්සේ අවබෝධ කරගත්තු දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය ලෝකයාගේ අවබෝධය සඳහා දේශනා කළා. අනිත් අයගේ අවබෝධය සඳහා බුද්ධෝහං බෝධේ සාමි කියපු ආකාරයට උන්වහන්සේ බුද්ධත්වයට සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට ශ්‍රොත බුද්ධ ත්‍ත්වයට පත් වෙනට ශ්‍රාවක බෝධිය නිවන් දකින්නට අනුශාසනා කළා. මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ හිටියේ පින්වන්තම උත්තමයන් වහන්සේ වුණා. භාග්‍ය සම්පන්නම කෙනා වුණා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ රාග, දෝෂ, මෝහ කියන මේ අකුසල මෝරයන් භග්න කළා, දුරු කළා. බුදුරජාණන් තුල පැවති මෙන්න මේ ගුණයට අපි භගවා කියලා කියනවා. අරහං ආදී මේ උත්තම බුදු ගුණ හොඳට හිතේ දරාගෙන උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ සිදු කරන සම්බුද්ධ පූජාවක් සිය සලකා විහාරස්ථානයේ තියෙන මල් පහන් ආදී විතරක් නෙවෙයි ඔබේ නිවසේ ඔබේ දෑතින් සෝදානම් කළා වූ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට තැන්පත් කරපු සියලු පූජා ද්‍රව්‍යනොත් බුදුරජාණන් වහන්සේ ඥානන්ත බුදු ගුණ සමුදායට ගුණ පූජාවක් වශයෙන් පූජා කරමු පූජා වේවා. යන්ත කරගන්නාව මේ උත්තම පුණ්‍ය ඵලය අප හැමදෙනාගේම මානසික සුවපත් භාවයේ, කායික සුවපත් භාවයේ සඳහාත්, ලෝවැසි හැමදෙනාගේම සුවපත් භාවයේ සඳහාත් පින් අනුමෝදන් වන සත්‍යයන්ට පුණ්‍ය අනුමෝදනා පිණිසත් හේතු වේවා කියන පැතුමින් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධිම් බුන්දරූපං සකලං සදා අදිවාසේතුනෝ බන්ති සම්බං සන්ධාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම සාදු සාදු සාදු සැදැවත් වාසනාවන්ත පින්නතුනි අප බලාපොරොත්තු වන්නේ ප්‍රථමයෙන්ම මෛත්‍රී භාවනාව ටික වේලාවක් පුහුණු කරලා ඉන්පසුව කෙටි අනුශාසනාවක සවන් දීලා අවසානයේ නැවතත් භාවනාවක් පුහුණු කරන්නටයි බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ හැමදාම් පදයකින්ම අපට මඟ පෙන්වන්නේ අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නට වෙනත් විදියකින් කියනවා නම් අපේ හිතේ සතුට දිනු කරගන්නට අපේ හිතේ තියෙන දුක් පීඩා දුරු කරලා උපරිම ලෙස සතුටට පත් කරගන්නටයි බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළේ. ඔබ දන්නවා ලෝකයේ බොහෝ දෙනෙක් සතුට ලබන නොයෙක් දේවල් කරනවා. බොහෝ දෙනෙක් සතුට ලබන කරන්නේ බාහිර දේවල් වෙනස් කිරීම තමයි කරන්නේ. අපි යම් යම් විදියට ඒ වගේ දේවල් කරනවා. නමුත් වෙනතුනි බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව ගත්තොතින් වඩාත්ම සතුටට පත් වන්නට අපි කළ යුතු දේ තමයි අපේ හිත පිරිසුදු කර ගැනීම. යම් කිසි වෙලාවක අපේ හිතේ සතුට නැති වුණා නම් ඒ නැතිවීමට හේතුව තමයි අපේ හිතේ රාගයකින්, ද්වේෂයකින්, මෝහයකින් හිත වෙලාගෙන තිබීම. හිත අපිරිසුදු වෙ තිබීම. හිත අපිරිසුදුල තියෙනවා නම් පින්නතොනි හිතේ සැබෑ සතුටක් නැහැ. අන්න ඒ නිසා අපේ සතුට සම්පූර්ණම තීරණය වෙන්නේ කොයිතරම් දුරට අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගත්තාද කියන කාරණය මතයි. නමුත් මේක දන්නේ නැති ලෝකයේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ යම්කිසි කෙනෙක් වැඩිපුර හිනා වෙනවා නම් ඒ කෙනා හුඟා සතුටෙන් ඉන්න කෙනෙක් කියලා. ඒ වගේම යම්කිසි කෙනෙක් හිනාව අඩු නම් ඒ කෙනා දුකෙන් සිටින නැත්නම් සතුට අඩුවෙන් සිටින කෙනෙක් හැටියටයි සැලකන්නේ. මේ නිසා විශේෂයෙන්ම බටහිර සමාජයේ අඩුවෙන් හිනා වෙන අයට නිතර උපදෙස් දෙනවා මනෝවිද්‍යාවේ මනෝපදේශණින් නැත්නම් සයිකොලොජි වලදී නැත්නම් කවුන්සලින් වලදී ඒ නිතර උනන්දු කරවනවානේ එයාගේ ක්ලයන්ට්ස්ලා එයාගේ ළඟට එන අය වැඩිපුර සෙනසවන්න උත්සාහ කරනවා. ඒ තරක් නේ වර්තමානයේ සෙනසීමේ ප්‍රතිකාරාත්මක ක්‍රමයකුත් හඳුනා දීලා තියෙනවා ලාපින් තෙරපි කියලා. පෙනුතුනේ මේක බටහිර සමාජයේ ලක්ෂණය. නමුත් මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කොතෙක් දුරට අනුකූලද කියන එක අපි විමසලා බලන්න වටිනවා. පෙනුතුනි සැබැලෙසම සතුට තීරණය වෙන්නේ කෙනෙක් සිනහසෙන ප්‍රමාණය අනුව නෙවෙයි. අපි බලන්නට ඕනේ පෙනුතුනි කෙනෙක් සිනහසෙනව නම් මොකටද හිනා වෙන්නේ කියලා. බොහෝ විට අපි දන්නවා හිනාසෙන අය ඒ හිනාසෙන්නේ වෙනත් කෙනෙක් අඩුපාඩුවක් දැකලා වෙනත් අය උපහාසයට අපහාසයට ලක් කරලා වෙනත් කෙනෙකුගේ දුර්වලතාවයන් බලලා වෙනත් කෙනෙකුගේ අඩුපාඩුවක් දැකලා තමයි බොහෝ විට සිනහසෙන්නේ. නැත්තම් වෙනත් කෙනෙක් නරක දෙයක් කරොතින් ඒකට සිනහසෙනවා. පිනොතින් මේක හරියම පරිස්සමෙන් අපි තීරණ ගත යුතු දෙයක්. ධර්මයේ සඳහන් වෙනවා අනුමෝදනා කියලා කාරණය. අනුමෝදනා කියන්නේ යමක් අනුව සතුටු වීම. මෝදති කියන්නේ සතුටු වීම පාලි භාෂාවෙන්. යම්කිසි දෙයක් අනුව සතුටු වෙනකොට අපි බලන්න ඕන අපි මොහොකටද සතුටු වෙන්නේ කියලා. යම්කිසි කෙනෙක් වැරදි වැඩක් අකුසලයක් කරලා සතුටු වෙනවා නම් අපිත් ඒකේ කොටස් කරුවන් වෙන ආකාරය අමතක කරන්න හොඳ නැහැ. ඔබ දන්නවා ඇතැම් විට නික්ලේසි ආර්ය උතුමන්ටත් අතීත කර්මයන් විපාක දීපු අවස්ථා තියෙනවා. ඒ ඇතැම් විට ඍජුව කර්මයට සම්බන්ධ නොවුනත් අනිත් අය කරන අකුසල කර්ම සිනහසෙලා අනුමෝදන් වෙලා තියෙනවා. ඒ නිසා ඒයටත් ඒ කර්ම කරපු කෙනා මට්ටමට හෝ යම් සු ප්‍රමාණයකට ඒ අකුසලයේ සමාජම ආකාරය ගැන සඳහන් වෙනවා. මෙන්න මේ නිසා නිතරම කල්පනා කරලා බලන්න ඔබ සිනහසෙනකොට ඔබ සිනහසෙන මොන කාරණයකටද කියලා. යම්කිසි කෙනෙක්ගේ සාර්ථකත්වය යම්කිසි කෙනෙක් ප්‍රබෝධයටපත් කරන්නට එහෙමත් නැත්නම් යම්කිසි කෙනෙක් කරපු හොඳ කර්මයක් කුසල කර්මයක් වෙනුවෙන් අපට සිනහසෙන්න පුළුවන්. ඒ වගේම වඩාත්ම වැදගත් වන්නේ තමන්ගේ අභ්‍යන්තරයේහි තමන් කරන හොඳ දේවල් වලින් සතුටටපත් වීම. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම මේ දේවල් තමන් කිරීමෙන් අනිත් අයට උපකාර කිරීමෙන් තම අතීතයේ කරපු පින්කම් ගැන හිතීමෙන් අමර තාතර සැලකීමෙන් මෙන්න මේ දේ ගැන අපට සතුටු වෙන්න පුළුවන් නම් සිනහසෙන්න පුළුවන් නම් මේක හොඳ සිනහාවක්. මේක හොඳ සතුටටපත් වීමේ ක්‍රමයක්. අනිත් දේ තමයි වඩාත්ම ධර්මයේ සඳහන් වන්නේ කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම. රාග, ද්වේෂ, මෝහ වලින් හිත මුදවාගත්තු පමණටයි වඩාත්ම සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. රාග සහිත ලෝකයේහි රාගයෙන් තමයි හිත මුදවාගත්තා නම් රාග සහිත ලෝකයේ අය දැකලා අනේ මට මේ වගේ රාගයක් නැහැ නේද? මම මේ තරම් ඕලාරික කෙනෙක් නෙවෙයි නේද කියලා තමන්ගේ පැත්තට හැරිලා සතුට වෙනවා. අනිත් අය සමග අමනාපකම් ඇති කරගෙන ඉන්න ලෝකේ අනේ මට එහෙම අමනාපයක් නැහැ නේද කියලා තමන් සතුටටපත් වෙනවා. ඒ වගේම මෝහයෙන් මුලා වෙලා ඇහැට දකින රූප, කනට අහන ශබ්ද වලට නැඹුරු වෙලා අන්න ඒ රූප ශබ්ද වල හිත බැසගෙන ඇතැම් විට බොහෝ වාද විවාද කරන අය දෙස බලලා ඔබ සතුටටපත් වෙනවා. අනේ මා ළඟ මේ වගේ මුලාවක් මේ වෙලාවේ නැහැ නේද කියලා. ඒ වගේම නොයෙක් විදිහෙන් අපාගතව දුක් විඳින සත්‍යයන් දෙස බලලා අපට මේ තිරසං අපාය විතරයි. ඒ තිරසං අපාද සත්‍යයන් දෙස බලලා වුණත් ඔබට හිතන්න පුළුවන් අනේ මාත් මේ වගේ සසර ගත කරන්න ඇති. මම ඒ සත්‍යයෙන් අද මිදෙලා නේද ඉන්නේ. මම අතීතයේ කරපු දේකම මට කොච්චර වටිනවාද කියලා සතුටටපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මම අනාගතේ මේ වගේ තැනකට යන්නේ නැහැ කියලා එවැනි තත්ත්වයකටපත් නොවන විදිහට මං හිත හදාගෙන ඉන්නේ කියලා සතුටටපත් වෙන පුළුවන් නම් ඒක කෙනෙකුගේ ලොකු දියුණුවක් විදිහට සලකන්න පුළුවන්. එනතෙන් මෙන්න මේක තමයි සැමලෙසම සතුටටපත් වෙන ක්‍රමය. නැත්තම් ආර්ය උතුමන් සිනහසින ක්‍රමය. ආර්ය උතුමන්ගේ සිනහවට කියන හසිතු පාදේ කියලා. උන්වහන්සේලා හුඟක්වක් කනලා හිනා වෙන්නේ නැහැ. උන්වහන්සේලා මාද සිනහවක් පහන්නේ. ඇතැම් විට උන්වහන්සේලාගේ දඩිකවත් ඒ සිනහව තුලදී පේන්නේ නැහැ පින්නතුනි. උන්වහන්සේලා ගැස් දෙකෙන් තමයි ඒ සිනහව පේන්නේ. ඉතින් අපේ අභ්‍යන්තර ගුණධම් අපි දිනු කරගන්න මේ උත්තම බුදුබණ අසන පිළිපදින අය හැටියට අපේ ධර්ම මාර්ගය තුල සැබෑලෙසම සතුට ලබන සැබෑලෙසම සිනහවට පත්විය හැකි මාවත තේරුම් අරගෙන දිනෙන් දින දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමු. ඒ සිදු කරන පින්කම් අනිත්‍යට අනුමෝදන් කරමු. අපේ ජීවිත කාලෙම කළා වූ පින්කම් දාන ආදී පින් දහම් නිතර හිතලා ඒව ඡාගානුසතියක් විදියට සීලානුසතියක් විදියට මෙත්තානුසති විදියට මෙත්තා භාවනාවක් විදියට නිතර නිතර කුසලයේ ජනිත කරගන්නට වර්ධනය කරගන්නට අපි අඛණ්ඩව උත්සාහ ගනිමු. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් හිතෙහි ශාන්ත භාවයක් මානසික සුවතාවයක් බලාපොරොත්තු වෙනවා නම් මෙලෙස බලාපොරොත්තු වෙන කෙනා කළ යුතු ප්‍රධානතම දෙයක් හැටියට සඳහන් වන්නේ මෛත්‍රී භාන වැඩීම. ඊට හේතුව තමයි අප බොහෝ විට මානසික පීඩාවට පත් වෙන්නේ. ඉතින් අසහනයට පත් වෙන්නේ. අපි නිතරම දුකෙන් ඉන්නේ. බොහෝ විට අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකලා අනිත් කෙනෙක් සිතින් විවේචනය කරමින් අනිත් කෙනෙක් සමගාමනාප නිසා ආධ්‍යාත්මික ගමන් මගක් කරා යන පුද්ගලයෙක් විසින් කළ යුතු ප්‍රධානතම කුසල දහම් අතුරින් භාගතුන් වහන්සේ අපට පෙන්වා දී වදාළේ යන්තං සන්තං පදං අභිසමෙච්ච යම්කිසි ශාන්ත පදයක් නිවිසන සීමක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන කෙනා විසින් කළ යුතු ප්‍රධානතම කටයුත්තක් විදියට දේශනා කළේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා නිරතුරුව අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. මේ සිටිවිල දිනු කරන්නට ඕන. ඉතින් අපි මේ වෙලාවේ ටික වේලාවක් ඔබ අප සිටින මේ ස්ථානයේ පටන් නිවසේ සිට ඔබේ නගරය, ඔබ ඉන්න කවුන්ටිය, ජනපදය, රට, මහද්වීපය, මේ පෘථිවිය, සෞරග්‍රහ මණ්ඩලය, මේ ගැලැක්සිය ඇතුළු මුළු මහත් විශ්වය, මේ යුනිවර්ස් එකටම අපි මේ සිට දිනු කරමු. මනස ලෝකේ සත්‍යම විතරක් නෙවෙයි, නිර්යාදී සතර පාය සිටින සත්‍යයන්ට, චාතුරු මහරජික ආදී දිවි ලෝකවල සිටින දෙවියන්ට, බ්‍රහ්ම පරිසංජය ආදී බ්‍රහ්ම ලෝකවල සිටින සත්‍යයන් ඇතුළු මේ විශ්වයේ සිටින සියලු තලවල 31 තලයේ සිටින සියලුම සත්‍යෝ නිරුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා වෙත්වා කියලා අපි මුලින්ම මෙත් සිතිවිල්ල දිනු කරමු. පින්තුනි, මෛත්‍රී වැඩීම සඳහා භාවනාව පුහුණු කිරීමට අපි කෙටි වේලාවක් වෙන් කළ තියෙනවා. ආරම්භයේදීම ඔබ ඉන්න ඉරියව්වේ ඉන්න ආසනයේ ඉඳගෙන පහසුවෙන් තමන්ගේ ඉරියව්ව සකස් කරගෙන භාවනාවට සූදානම් වෙන්න. ශරීරය සැහැල්ලුවෙන් තියාගන්න. හොඳට ඍජුව ශරීරය තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ඔබ සිටින ඉරියව්ව මොහොතක් සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට හිස දක්වා ඉන්න ඉරියව්ව මදක් සිහිපත් කරන්න. නැවතත් ඔබේ ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. දැන් ඔබේ සිත නාසය සමීපෙහි පාත්වා ගන්න. ධර්මයේ සඳහන් වෙන ආකාරයට පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියලා දැක්වෙන ආකාරයට නාසිකං ගේවා මුඛ නිමිත්තේවා කියලා දක්වනවා. නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානයේ තුල සිත අපි පවත්වා ගනිමු. සිත හොඳට එහෙම තියාගෙන අප දැන් මේ සිතිවිල්ල දිනු කරන්න බලාපොරොත්තු වෙන්නේ මා සිටින මේ ස්ථානයේ මේ නිවසේ පටන් ලෝකයේ සියලු සත්‍යෝ සුවපත්ත්වා කියලා අපි මෙත් සිතින් සෙත් පතමු, ආශිර්වාද කරමු. මෙම නිවසේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, මෙම නගරයේ සිටින සියලු සත්වයෝ මෙම කවුන්ටියේ සිටින මෙම ජනපදයේ රටේ මහද්වීපයේ සිටින සියලු සත්වයෝද මෙම සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝද මෙම ගැලක්සියේ සිටින සියලු සත්වයන් ඇතුළු විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්ත්වෙත්වා ශාන්ත සුවයට පත්ත්වෙත්වා සතර අපාගත සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මිනිස් ලොව සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දෙව්ලොව වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බඹලොව වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි ලොවැසි සියලුම සත්‍යයෝ මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ලෝකේ යම්තාක් සත්‍යයන් වෙත්නම් ඒ හැම දෙනාම අතීත කතාත්ම භාවල මගේම මව්පියන් වී මගේම දරුවන් සහෝදර සහෝදරියන් වශයෙන් කටයුතු කරපු අය. ඒ බොහෝ දෙනෙක් සසර ගමනේදී මට හුඟක් උපකාර කරපු අය. අද මා මේ සිටින සුගතියේ ඇතුළු මේ ෂණ සම්පතිය ලබා ගන්නට ඒ බොහෝ දෙනෙක් සසර ජීවිතයේදී මට උපකාරවත් වෙලා තියෙනවා. එනිසා මායේ හැමට මෙත් සිතින් සෙත් පතනවා. සෝවැසි සියලු සත්‍යෝ නිරුක්වෙත්වා නීරෝගිවෙත්වා සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. හොඳයි පින්නතුනි, අප දැන් ටික වේලාවක් මෛත්‍රී භානාව වඩමු. මොහොත මෛත්‍රිය ඔබ හරියට මේ සඳහා සක්‍රීයව සහභාගී වුණා නම් ඔබේ මනස තැම්පත් වුණු ප්‍රමාණයට, පිරිසිදු කළ ප්‍රමාණයට ඔබට මේ සතුට නිරාමස සුවය දැනෙන්නට ඇති. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට ධර්ම දේශනා කළ අප කෙරෙහි මහා කරුණාවෙන් උන්වහන්සේ පැහැදිලිව දේශනා කරනවා, අපේ ජීවිත වාසනාවන්ත කරගන්නට, දිනෙන් දින අපේ කායික මානසික සුවපත් භාවය ලබන්නට, අප පරිහරණය කරන දේවල් වල පහසුව දිනු කරගන්නට, අප කරන කුසල දහම් පුණ්‍ය කර්ම අපට බෙහෙවින් උපකාර වෙනවා. අතීතයේ කළ කුසල කර්ම අපට සැලකිලි ප්‍රමාණයකින් අපේ ජීවිතේට උපකාරවත් වෙලා තියෙනවා. එහි ඵලය අපි භුක්ති විඳින ගමන් මේ ජීවිත කාලයේත් මේ ලැබපු ඉතාම දුර්ලභ දුෂ්කර භාග්‍ය සම්පන්න මොහොත අපතේ නොහැර හැම මොහොතක්ම කුසලයෙන් දිනු කරගන්නට භාග්‍යතුන් වහන්සේ අපට අනුශාසනා කළා. අප නිතර හිත පිරිසිදුව තියාගෙන අපේ කයින් වචනයෙන් සිතින් යහපත් දේ කරන්න අපේ හිත පිරිසිදු වෙනවා. අනේ චිත්ත පාරිශුද්ධත්වයේ සහ කුසලය නිසා අපිට ඇතැම් විට අතීත කර්ම ශක්තියෙන් විදියට අකුසල විපාක විදියට යම්ස් කර්මයක් එන තියෙනවා නම් ඒවන් වා දුර්වල කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ අතර දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා බුදුහාඳුරෝ නිතර අපට අවධාරණය කළ තියෙනවා. එහෙදී දානංච සමතරයංච මෙත්ත චිත්තංච භාවයේ කියලා දක්වනවා. දන් දීමත් සිල්වත් වීමත් මෛත්‍රී භාවනා වැඩිමක් කියන මේ තුන පීති මදාරං වෙන්දති දාතා කියලා සඳහන් කරන ආකාරයට අප සන්තකවදයක් නිර්ලෝභීව වෙනත් කෙනෙක් වෙනුවෙන් අනුග්‍රහක බුද්ධියෙන් හෝ පූජා බුද්ධියෙන් පූජා කරනකොට අපේ හිත හුඟා පිරිසිදු වෙනවා. හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අප නිතරම කය වචනය සංවර කරගෙන ප්‍රාණඝාතාදී අකුසල නිමිදලා නිත්‍ය සීලවන පංච සීලවත් අපට අඛණ්ඩව රකින්න පුළුවන් නම් අපි ලෝකෙට අභය දානය දෙන අය බවට පත් වෙනවා. මෛත්‍රිය පතුරවන අය බවට පත් වෙනවා. බය බේර කියන සූත්‍රය දක්වන ආකාරයට යම්කිසි කෙනෙක් පංචශීල රකින්නවා නම් ඔහුගෙන් බයක් වෛරයක් ලෝකෙට යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ලෝකෙනුත් උඩට බය වෛරය ඔහු වෙත එන්නේත් නැහැ. මේක අපට තියෙන ලොකු ප්‍රතිලාභයක්. අනිත් පැත්තට පින්නතනි, අපි මේ කුසල කරනකොට නිතර අපේ හිත පිරිසිදු වෙනකොට සතුට දින වෙනවා. ඒ ආධ්‍යාත්මික සතුට කායික සුවතාවයටත් බෙහෙවීම හේතු වෙනවා. ඒක තමන් විතරක් නෙවෙයි, තමන් එක එකට ඉන්න අයටත් ඒ ආස්වාදය ආනිසංසය ආශිර්වාදය ලැබෙනවා. අනිත් පැත්තට පින්නතුනි, අපේ හිත පිරිසුදු වෙන්න වෙන්න ඒ සමාධිමත් වෙන හිත අපට විදර්ශනා භාවනා වඩන්න උපකාරීවත් වෙනවා. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන සඳහන් කරන භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. ලෝකයන් තාක් තියෙන පුණ්‍ය කර්ම එක පැත්තකට කළා. අනිත් පැත්තට මෛත්‍රී භාවනාව වෙන් කරෝතින් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයෙන් ආනිසංසයෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ. අනිත් සියලුම පුණ්‍ය කර්ම කියලා උන්වහන්සේ දේශනා කරනවා. මෙත්තා හේතුමිති සූත්‍රයේ දක්වනවා. ඒ වගේම වේලාම සූත්‍රයේ මෛත්‍රී භාවනාව ලෞකික කුසල දහම් අතර පුණ්‍ය කර්ම අතර ඉහළම කුසලයේ විදිහින් දක්වනවා. එකතකින් අපේ හිතේ තියෙන අමනාපකම් දුර වෙලා, හිතෙහි වෛරය දුර වෙලා, හිතේ සැහැල්ලුව සහනය ඇති කරගන්නට, අනිත් පැත්තෙන් අපේ ලෞකික කුසලයේ තුලින් අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නට, වෙනත් පැත්තකින් ගත්තොත් ඒ මෛත්‍රී භාවනාවෙන් හිත සමාධිමත් කරමින් ඒ ආනිසංස විදිහට දක්වන තෝටන් චිත්තන් සමාධියති කියලා දැක්වෙන ආකාරයට වහාම හිත සමාධිමත් කරගන්න ගැනීමෙහි සමද භාවනාවක් විදියටත් අපිට මෛත්‍රී භාවනාව ප්‍රයෝගික කරගන්න පුළුවන්. නිසා පිනතුනේ අඛණ්ඩව මෛත්‍රී භාවනාව තුළ වාසය කරන්න අදිස්ථාන කරගන්න. තිට්ඨං චරන් නිසින්නෝවා සයනෝවා යාවතස් විගතමින්දෝ කියපු ආකාරයට තමා හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, ඉඳගෙන සිටිනකොට, හාන්සිවේ සිටිනවිට නැත්නම් සැතපෙනකොට කියන මේ ඉරියව් හතරේදීම අපට පුහුණු කරන්න පුළුවන් භාවනාවක් විදියටයි මෛත්‍රී භාවනාව දක්වන්නේ. ඒ නිසා මේ භාවනාව අඛණ්ඩව දිනපතාම ටිකෙන් ටික හරි දිනු කරගන්නට උත්සාහවන්ත වෙන්න ඕන. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට මඟ පෙන්වන්නේ අපි මුලින්ම සඳහන් කළ ආකාරයට අපේ හිතේ සතුට දිනු කරගන්න මාර්ගය. නැත්තම් අපේ මුවගට සැමරෙසම සතුටක් ලබා දෙන සිනහාවක් උපදවා දෙන ආකාරයයි භාගිතුන් වහන්සේ අපට දේශනා කළේ. පින්නතුනේ සතුට කියන එක තීරණය ප්‍රධාන සාධකය අපි කොතෙක් දුරට අපේ හිත රාග, ద్వේස, මෝහ ආදී අකුසල වලින් දුරු කරගන්නවාද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විතක්ක සංඛාන සූත්‍රයේදී අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්න කොහොමද කියලා. පළවෙනි කාරණේ තමයි අපේ හිතට රාගයක්, ద్వේසයක්, මෝහයක් ආවනම් ඒ සිතුවිල්ලට විරුද්ධ සිතුවිල්ලක් හිතනට ඕන. ඒකට කියන්නේ අඤ්ඤ විතක්ක කියලා. අඤ්ඤ විතක්ක නිමිත්ත කියලා. හරියට වඩුවේ ලීයක ගහපු ඇණයක් වෙනත් ඇණයකින් ඉවත් කරනවා වගේ අපි රීප්ලේස් කරනවා කියලා කියන්නේ. තියෙන අකුසල සිතුවිල්ල දැන් රාගය නම් අපේ අසුභ බහන වඩලා, පටික්කුල මානසිකාරය වඩලා මේ ශාරීරික කෝණප කොටස් ගැන යථාර්ථයේ මෙහි කළේ රාගය අපි දුරු කරගන්නවා. යමගෙන අපට දැඩි ලෝභයක් නම් තියෙන්නේ අපි ඒකට කැමැත්ත ටිකක් පරකු කරනවා. නැත්නම් අප සංතකවදීක් වෙනස් කෙනෙකුට පරිත්‍යාග කරනවා. මේක ලෝභයද කරගන්න ක්‍රමය. ඊළඟ ද්වේෂය. ද්වේෂයේ හිතට පීඩාවක් ලබා දෙනවා නම් අන්න ඒ ද්වේෂය වෙනුවට අපි ඊට විරුද්ධ වූ කුසල සිතුවිල්ල හිතේ ජනිත කරගන්නට ඕන. ඒ තමයි මෛත්‍රිය. සීල සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා කියලා මෛත්‍රිය වඩනකොට ඒ වගේම කරුණා භාවනාව දුකටපත් වෙලා ඉන්න කෙනෙක් දක්වන කරුණාව මුදිතා ගුණය අනිත්‍යයේ සතුටේදී සතුට වීම උපේක්ෂාව හිතේ මැදහත් බව මෙන්න මේ කරුණ තුළින් පිනතනේ අපට පුළුවන්කම තියෙනවා හිතේ තියෙන ද්වේෂය අපට දෙහිවීම හිතේ පීඩාව ඇති කරගෙන ප්‍රධානතම අකුසලයක් වන ද්වේෂය හිතින් දුරු කරගන්නට ලෝභය පිළිබඳව සඳහන් කරන්නේ දුරු කරන්න අමාරු අල්ප සාවද්ය නැත්තම් දන්දා බින්ඤ අල්ප සාරන් දකුසලයක් විදිහට ලෝභය දක්වන්නේ. ලෝභය දුරු කරන්න අමාරුයි. හැබැයි ඒකේ අකුසල විපාකේ ටිකක් අඩුයි. ද්වේෂය ගැන සඳහන් කරන්නේ කොහොමද? කිප්ප විරාග දුරු කරන්න ලේසි. හැබැයි ඒක මහා සාවද්‍යයි. ඒකේ තියෙන ප්‍රබලත්වය වැඩි. මෝහය ගැන සඳහන් කරන්නේ ඒක දණ්ඩ විරාගයි මහා සාවද්‍යයි. දුරු කරන්නත් අමාරුයි ඒකේ අනිසි විපාක ආදීනවත් වැඩි. එතකොට ලෝභයේ දුරු කිරීම සඳහා අපි එක පැත්තකින් පරිත්‍යාග සීලය පුරුදු කරනවා. අනිත් පැත්තෙන් රාගය දුරු කරන්න අපි අසුභ සංඥා වඩනවා. පටික්කුල මනසිකාරය වඩනවා. ඊළඟට ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩනවා. සතර බ්‍රහ්මචර්යය වඩනවා. මෝහය දුරු කරන්න අපි ධර්ම කරුණු අසා දැනගන්නවා. ඒ වගේම ධර්ම කරුණ නොනින් මෙහි කරන ධම්මවිජේ සම්බොජ්ජංගේ විදියට මෙන්න මේ විදියට ටිකෙන් ටික අකුසල දුරු කරන තියෙන අකුසලයේ වෙනුවට වෙනස් සිතුවිල්ල කුසල සිතුවිල්ල අරගෙන හිත පිරිසුදු කරන ක්‍රමය තමයි විතක සංඛාන සූත්‍රයේ දැක්වෙන්නේ අඤ්ඤ විතක නිමිත්ත කියලා. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි ආදීනව දස්සාවි. ආදීනව නිමිත්ත කියලා. යම් අකුසලයක් රාගාදී අකුසල විතරකයක් හිතට ආපු වෙලාවෙදී අපි ඒක ආදීනව බලන්නට ඕන. යම් සිරාක හිතේ රාගයක් ඒ වගේම ලෝභයක් නැත්නම් ද්වේෂයක් තියෙනකොට හිතට කොච්චර පීඩාවක්ද? ඊට උදාහරණයක් දක්වනවා. හරියට ඊටාම පිරිසිදුව නාල ඉන්න හොඳ ඇඳුම් ඇඳලා සුවඳ විලවුන් ගල්වල ඉන්න කෙනෙක්. යාගේ කරට මිය ගිහපු කුණුවෙක සතෙක්ගේ මීයෙකුගේ හෝ වෙනත් සතෙකුගේ ඒ මනකුණ අපේ කරේ දැම්මොතින් කොයිතරම් ආකාරයේ අපි අප්‍රසාදයකට පිළිකුලකටපත් වෙනවද? අන්න ඒ වගේ තමන්ගේ හිතගෙන නිතර සැලකිලිමින් ඉන්න. හිතට රාගයක්, ලෝභයක්, ද්වේෂයක්, මානයක්, ඊර්ෂ්‍යාවක් වෙනත් කෙනෙකුගෙන් පළිගැනීමක් මේ සිතිවිල්ලක් ආපු ගමම හිතන්න. ඔබේ ඇඳුමට අපිරිසිදු දෙයක් දැම්මා කියලා හිතන්න. ඉක්මනට මේ සිතුවිලි අයින් කරගන්න. ඔබේ ශරීරය, ඔබේ ඇඳුම ලස්සනට තියෙනා වගේ නිතරම හිත ලස්සනට තියාගන්න. මේකට කියන්නේ ඒ අකුසලේ, අකුසල මූලයේහි, අකුසල විතරකයේහි ආදීනව දැකීම කියලා. ඊළඟ කාරණේ තමයි අසති අමනසිකාර නිමිත්ත කියන එක. යම් අකුසල සිතුවිල්ල එනවනම් ඊට සාධක වෙන කරුණු තියෙනවනම් ඒ අවස්ථා හැකිතාක් මගේ හැරලා ඉන්න. නැත්නම් ඒක මෙනෙහි නොකර ඉන්න කියලා. තමන් යම් කිසි දෙයක් දකිනකොට, අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවෙන් රසයක් විඳිනකොට, ශරීරයේ ස්පර්ශයක් විඳිනකොට, යම් සිතුවිල්ලක් හිතනකොට, ඔබේ හිතේ රාග දේශ මොහ ඉස්මතු වෙනවනම්, යම් කිසි පුද්ගලයෙක් ඔබට නිතර මුණ ගැහෙනකොට ඔබේ රාගය වැඩි වෙනවනම්, නැත්නම් ද්වේෂය වැඩි වෙනවනම් ඒ අවස්ථා හැකිතාක් මගේ හැරලා ඉන්න. නැත්නම් ඒ කාරණේ සිහි නොකර ඉන්න. මේක භාග්‍යවතුන් වහන්සේ සබ්බාසව සූත්‍රයේ පරිවර්ජනා පහතබා කියලා දක්වන්නේ මේ කාරණේමයි. මේකෙන් කියන්නේ නැහැ පිනතුනි සිහි කරන්න එපා, මෙනෙහි කරන්න එපා කියන කාරණේම අමතක කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. අමතක කිරීම බුදුදහම අනුමත කරන්නේ නැහැ. මෙහිදී සිද්ධවන්නේ පිනතුනි ඒ සිතුවිල යලි යලි සිහි කිරීම නොකර ඉන්න එක. හැබැයි තමන්ට අවශ්‍ය නම් ඕනෑම සිහියෙන් එක සිහි කරන්න පුළුවන්. ඩිලීට් කිරීම නෙවෙයි මේ කරන්නේ. මේ ෆයිල් එක ක්ලෝස් කරලා තියෙන එක විතරයි කරන්නේ. මෙන්න මේකත් තමන්ගේ හිත අකුසලයෙන් මුදවා ගැනීම ක්‍රමයක් විදිහට බහදුතුන් වහන්සේ අපට දේශනා කරනවා. ඒ තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ හැටියට දේශනා කරනවා අපේ හිතට යම් කිසි කෙලෙසක් ආපු වෙලාවේදී අන්න ඒ සිතුවිල්ල අපි අභිනිගන්නන් කියපු විදිහට ඒක දුරු කරන්න අමාරු නම් අපේ දිව දත්වලට තද කරගෙන හරි අපි සාමාන්‍ය කෙනෙක් දත් කුරු විකාගෙන කියලා නැත්තම් දිවහ පාගෙන කියලා අන්න එහෙම හරි ඉඳගෙන ඒ සිතුවිල්ල දුරු වෙන කම්ම උත්සාහයෙන් කටයුතු කරන්න කියලා. මෙන්න මේ ක්‍රම හතරම පින්නතුනි. අඤ්ඤ නිමිත්ත, ආදීනව දැස්සාවේ, අසති යමනසිකාර, ඒ වගේම අභිනිගන්නන කියන මේ කරුණු හතර මැත්තේම තාවකාලික පිළියම් විතරයි. හරියට රබර් බෝලයක් වතුර යට තද කරගෙන ඉනවා වගේ විතරයි. නමුත් මේ ක්‍රම දක්වල භාගතුන් වහන්සේ ඊළඟට විතක්ක මූල නිමිත්ත කියලා කාරණයක් දක්වනවා. අපි අකුසල සිතුවිල්ලක් ආපු වෙලාවේදී සිතුවිල්ල මුලටම යන්නට ඕන. රාගයක් ඇති වෙනවා නම් බලන්න ඕන මොකද රාගය ඇති වුනේ. ඔබ දැකපු මා දැකපු දෙයක් නැත්නම් අහපු දෙයක්. අන්න ඒ දේ සුභ නිමිත්තක් හැටියට ගත්තා. ඒ සුභ නිමිත්ත තිබ විතරක් නෙවෙයි මේ වෙලේ ආයනසෝ මනසිකාරින් හිටියා. ඒ වගේ මේක අවිද්‍යාසහගතව හිටියා. ඒ බාහිර රූපයක් සංඥාවක් ඇතැයි කියලා රූපයක් තුළින් වැටගත්තා. මෙන්න මේ නිසා මට රාගය ඇති වුණේ. ඒ වගේම ද්වේෂයක් හටගත්තා නම් මේක ඇති වුණේ මෙන්න මේ හේතුව නිසායි කියලා මුල් හේතුවටම ගිහිල්ලා හේතු ඝාතක කියපු විදිහට හේතුවම නැසලා රාග ද්වේෂ මොහ දුරු කරන ක්‍රමයේ බුත් භාගතුන් වහන්සේ දේශනා කළා. මේක තමයි ස්ථාවර ප්‍රතිකර්ම විදිහට පිළිතුර විදිහට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේ විදිහට පින්තුරු විතක්ක සංඛාන සූත්‍රයේ ක්‍රම පහක් දක්වනවා අපේ හිතේ අකුසලෙන් මුදවා ගන්නට. මෙන්නwidetildeකින් කියනවා නම් බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ මූලික වශයෙන් අපේ හිත පංච නීවරණයන්ගෙන් දුරු කරගන්නට. කාමච්ඡන්ද, යම්කට තියෙන කැමැත්ත, ව්‍යාපාදය, නැත්නම් අමනාපය, ඒ වගේම තියෙන මිද්ද, සිතේ සහ කයේ තියෙන දුර්වල බව, හැකිලුණු බව, ඊළඟ උද්දච්ච, හිතේ විසිරුණු බව, කොක්කොච්චය, හිතේ නසන්සුන් බව, අපි කරපු අකුසල ගැන, නොකරපු කුසල ගැන තියෙන හිතේ විචිප්ත බව, ඒ වගේම විචිකිච්ඡාව සැකය. මෙන්න මේ නීවරණ තමයි පිනුතින අප රූපෝවිට හිතට පීඩාගෙන දෙන්නේ. යම් කිසි වෙලාවක අපි දන් වෙනවා නම් හොඳට සිහියෙන් නොනින්. යම් කිසි වෙලාවක අපි සීලයක් ආරක්ෂා කරනවා නම් විශේෂයෙන්ම අපි සමත භාවනා කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සමත කමඨාන 40ම දේශනා කළේ මෙන්න මේ අකුසල විතරකයන්ගෙන් හිත දුරු කරගන්න. පංච නීවරණයන්ගෙන් සිත දුරු කරගන්නට. පින්නතුනි එක කුසල ආරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසෝභ භාවනාව, ආහාරයක් ගන්නකොට ආහාරයේ පටිකුල සංඥාව, පටිවිආපෝ තේජ වායෝ ආදී මේ කියන සතර මහා භූත රූප පිළිබඳව ධාතු මනසිකාරය මෙන්න මේ වගේ කුසල අරමුණක දිගින් දිගටම හිත පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ පවත්වන මොහොත තුළ පින්නතුනි අපේ හිත තියෙන්නේ බ්‍රහ්මයෙකුගේ හිතක් වගේ. වාහිත පිරිසිදුයි. කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් හිත මුදවාගෙන අපි උපරිම ලෙස ආධ්‍යාත්මික සතුට භුක්ති විඳින අවස්ථාව. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට දේශනා කරන්නේ මේ කිරිසුමෙන් හිත මුදව ගන්න ක්‍රමය. අපි කොමන දෙයක් කරත් මනක් පහනක් පූජා කළත් දානයක් දුන්නත් සාමෙන් වහන්සේ කෙනෙක් ඇසුරු කරත් අමර කාතර සැලකුවත් ඒ වගේම පින්නතුනි අපි ධර්ම ශ්‍රවණය කළත් ධර්ම දේශනයක් කළත් ධර්ම සාකච්ඡාවක් කළත් ධර්ම සංජානනයක් කළත් ධර්ම සම්මන්ත්‍රණයක් කළත් භාවනාවක් කළත් මේ හැම දෙයක්ම යොමු වෙනට ඕන කෙලෙසුන්ගෙන් හිත මිදවීමට මේකට කියන්නේ විමුක්ත ආයතන කියලා. ඔබ සැමයා බෞද්ධයෙක් නම් ඔබ ආධ්‍යාත්මික සෝයක් කරා යන කෙනෙක් නම් ඔබ කරන හැම කටයුත්තක්ම විමුක්ත ආයතනයක් කරගන්නට ඕන. නැත්තම් සිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්න අවස්ථාවක් කරගන්නට ඕන. ඒක වෙනකන් ඉතාම වැදගත්. ඔබ ධර්මදේශනයක් අහනවා නම් ඒ අහන ධර්මදේශනා තුළ අඛණ්ඩව ඔබේ අභ්‍යන්තරයේ පැත්තට හිත නැඹුරු වෙන්නට ඕන. ඔබේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට ඕන. බණහදී අනිත්‍යයේ අඩුපාඩුකම් විවේචනය කරන්න ගියා නම් ඒකෙන් ඔබේ හිත පිරිසුදු වෙන්නේ නැහැ පින්නතුනි. බණ අහනවා කියන්නේ හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ තමන්ගේම අඩුපාඩුකම් පේන්නට ඕන. අපේම හිතේ තියෙන රාගාදී කෙලෙස් වලින් තමන් හිත මුදවා ගන්නට ඕන. මේක තමයි භවනාවේ සාර්ථකත්වය. මේක තමයි ධර්ම ශ්‍රවණයේ සාර්ථකත්වය කියලා කියන්නේ. බණහන ඔබේ විතරක් නෙවෙයි. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේගේ හිත පහදිනට ඕන. ඒ ධර්ම දේශනේ විමුක්ත ආයතනයක් වෙන්නට ඕන. කෙලෙසුන්ගෙන් හිත මුදවන අවස්ථාවක් වෙන්නට ඕනේ ධර්ම දේශනා කරන අතරතුරදීම. ධර්ම සංජානනය. පිරිතක් දේශනා කරනවා නම්, පිරිත් සංජානනය කරනවා නම් ඒකත් විමුක්ත ආයතනයක් වෙන්නට ඕන. ධර්ම සම්මන්ත්‍රණය. දහම් කරුණ මෙනෙහි කරනකොට ඒකත් පින්නතුනි අපේ කෙලෙසුන්ගෙන් හිත මුදවන අවස්ථාවක් කරගන්නට ඕන. ඊළඟට භාවනා කිරීම. මේ හැම අවස්ථාවකදීම සිද වෙන්නට ඕන අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම. මේ ධර්ම මාර්ගයේ ආරම්භක පියවර තමයි පින්නතුනි සීලයක පිළිපදලා ටිකෙන් ටික කාමචන්දාදී නීවරණයන්ගෙන් හිත මුදවා ගැනීම. නැත්තම් කෙටියෙන් කියනවා නම් ඇලීම හා ගැටීම කියන දෙකෙන් හිත මුදවා ගැනීම. මේක තමයි ආරම්භක පියවර. ඊළඟ දේ තමයි මුලාවෙන් මෝහයෙන් හිත මුදවා ගැනීම. රාග දේශ දෙකෙන් හිත මුදවා ගැනීම සාමාන්‍යයෙන් ප්‍රාථමික උපක්‍රම විතරයි. නමුත් අප තුළ තවදුරටත් මෝහය තියෙනවා නම් එපමණට ඕනම අවස්ථාවක තමයි යටපත් කරපු රාග දේශ දෙක ඉස්මතු වෙන්නට පුළුවන්. අන්‍ය ලෙස රාග දේශ දෙක ඉස්මතු නොවන ලෙස ස්ථාවර ලෙස තමන්ගේ පිරිසිදු තබා ගන්න නම් අවිද්‍යාව දුරු කරන්නට ඕන. මොකද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ අපි අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට රූපාදී අරමුණු ලබා ගන්නකොට අපි හිතනවා නම් මේ දකින රූපය ඔබ ඉදිරිපිට ඉන්න මේ හාමුදුරුවෝ නැත්නම් ඔබට මේ පේන බෝසෙවණ මේක ඔබ දකින කලිනුත් තිබදියා දැක්කට පස්සේ තිතුරු වෙනවා කියලා හිතනවා නම් වෙන මේ අවිද්‍යාව. එතකොට මේ දේ ගැන ඔබට ආසාවක් හෝ ගැටුමක් ඇති වෙනවා. ඒ වගේම ඔබට හිතෙනවා නම් මේ ඇහැට පේන රූපේ මේ විදිහටම බාහිර තියෙයි කියලා. මේ විදිහටම බාහිර තියෙන දෙයක් මට මේ පේන්නේ කියලා හිතනවා නම් ඒකත් මුලාවක්. මේ ඔබට පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. බාහිර ලෝකයේ සතර මහා භූත රූප වල එකතු වීමක් තියෙනවා. ඒ දේ තමන්ට පේන්නේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව නිර්මාණය කළ දෙන ඇස්කන්නාසාදී ආයතන වල සාපේක්ෂව මේ මොහොතේ ලබා දෙන අත්දැකීමක් විතරයි. ඒක අපට අත්විඳින පුළුවන්කම තියෙනවා. දැන් බලන්න පිනුතින ඔබ අතීතයේ නොයෙක් දේවල් දැකලා ඇති. ඔබ නොයෙක් ආකාරයේ දේවල් ගත කරලා ඇති. ඔබ ඡාය රූපවලට පෙනී සිටලා ඇති. ඔබ අතීතයෙන් ගත්ත පින්තූරයක් නැවත අරගෙන බලන්න. ඒ පින්තූරයේ ඡාය රූපගත කරන වෙලාවේදී ඔබ හිතුවේ සිද්ධියේ ඇත්තමයි කියලා. නැත්නම් ඔබ කියපු දෙයක් පරිගත කරපු වෙලාව, නැත්නම් වීඩියෝ ගත කරපු වෙලාවේ සිද්ධිය බලන්න. ඒ සිද්ධිය මොහොතේ ඔබ ඇත්තටම හිතුවේක තියනයි කියලා නේද? නමුත් දැන් ඒක අතීත සිද්ධියක් විතරයි. පින්නතුනි දැන් මේ අපි ලබන අත්දැකීමත් එහෙමයි. අපිට හිතෙන මේ ලෝකෙම තියේ කියලා. මේක තා මොහොතකින් අතීතයට ගියා. මේක මේ අවස්ථාවේදී හේතුඵල ධම මත පෙර නොතිබී හටගෙන අත්දැකීමක්. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්න අපි හුරු නොවතින් පිනතුනේ. අපිට බාහිර අලගන දෙයක් නැහැ. අවිද්‍යාවේ තවත් ලක්ෂණයක් තමයි අපි හිතාගෙන ඉනොත් සැප දුක් ආදී එන්නේ තම අහන්න දකින්න රස විඳින ආදී දේවල් වලට අනුරූපව කියලා. ඔබ ඇසට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට අපි හිතන්නේ ඒ දෙයින් තමන්ට සැප ලැබෙන්නේ කියලා. නමුත් වෙනතුනේ ඒ දෙයින් තමන්ට සැපක් දුකක් ලැබෙන්නේ නැහැ. අපේ සෝමනස්සය හෝ දෝමනස්සය තීරණය වන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. බාහිර රූපයකට ශබ්දයකට අපට සතුටක් දුකක් ගේන්න පුළුවන් කමක් නැහැ. ඒක උපේක්ෂා සාගතයි. නමුත් අපි තියෙන අවිද්‍යාව නිසා අපි අනිත්‍යට දොස් කියනවා. නිතර අනිත්‍යට බනිනවා. මට දුක් දෙන්න එපා. මාව කියන දෙක ගන්න එපා කියලා. නමුත් පිනතුනි බාහිර දේ තියෙන්නේ ඒවට කියන්නේ කාම ගුණ කියලා. අභ්‍යන්තරයේ තමයි කාමයේ තියෙන්නේ. බාහිර ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. නැති කාමය අනිත්‍යතරණි ලෝකේ සංකාපරාගෝ පුරිසස කාමෝ. අපි අවිද්‍යාව මතයි මෙන්න මේ කාමයන් අපේ හිත තුල ජනිත කරගන්නේ. බාහිර ලෝකේ කාමයන් නැහැ. මෙන්න මේ විදිහට පිනතුන අවිද්‍යාව නොඑක ආකාරයෙන් අපට විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ අවිද්‍යාව තේරුම් ගැනීමෙන් අපට ඊළඟට ලබන අත්දැකීම තමයි අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා. අපේ ජීවිතය කියන්නේ පිනතුනි මේ වර්තමාන මොහොතේ සිටින මාත්‍රයක් විතරයි. අතීතයේ ගෙවිලා අවසන් අනාගතයේ තමයි ඉන්නේ නැහැ. මේ වර්තමාන සිටිවිලක් විතරයි ජීවිතය කියන්නේ. ඒ සිටිවිල විතරක් නෙවෙයි. ඒ සිටට රූප වේදනා සංඥා සංකාර කියන තව 34 හතරක් එකතු වෙලා තමයි මෙන්න මේ අපේ ජීවිතය කෙනක නිර්මාණය වෙන්නේ. හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන මේ ස්කන්ධ පංචකය අපි තේරුම් නොගැනීම නිසා අපි බාහිරට නැඹුරු වෙලා ඉන්නවා. බාහිර දෙයක් ඇතැයි කියලා ගත්තොත් ඇලීම හා ගැටීම කියන දෙකෙන් නිදහස් වීමක් අපට නැහැ. අපේ ඇසට රූපයක් දැකලා ඒක තේරුම් ගන්නකොට අපිට නෝනක් තියෙනවා නම් මේක තේරුම් ගන්නේ මුල නිරුද්ධ වෙච්ච දේ මුල ඇසට ගැටිලා නිරුද්ධ වෙච්ච දේ මේ දැම්මම ආස්වාද කරන්නේ දැන් මං හඳුනාගෙන තියෙන මනෝවිඤ්ඤාණය කියලා තේරුම් ගත්තොත් වෙන වෙන අපි බාහිර දෙයට මුලා වෙන්නේ නැහැ. මෙන්න මේ මුලාවෙන් අපි මුදවන්නට පළමුවෙන් අපි මේ දැක්ම අපට තියෙනට ඕන. ඊළඟට පිනොත්න අපි මේකෙහි අඛණ්ඩ ප්‍රතිපදාවන සතර සතිපට්ඨානය තුල ඉන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කළේ ඒකායන අයම්බෙක්කේ මග්ගෝ සත්තාන විසුද්ධිය සත්‍යංගේ පිරිසුදු භාවයේ සඳහා මේක තමයි එකම මාර්ගය. ශෝක පරිදවන සමතික්කමාය. ශෝක පරිදවනෙන් දුර වෙන එකම මාර්ගය මේක. දුක් දෝමනස්සණං අත්ංගමාය. දුක් දෝමනස්සණින් දුර වෙනට තියෙන මාර්ගයක් මේක. ඥායස් අලිගමාය. ඥානෙ ලබන්නට නිර්වාණය නිබානස සත්‍චිකිරියාය. නිර්වාණය සාක්ෂාත් කරගන්න තියෙන එකම මාර්ගය දේශනා කරේ සතර සතිපට්ඨානිය. මොකද සතිපට්ඨානිය කියලා කියන්නේ තමන්ගේ සිත සහ කය ගැන. වෙනත් විදිහකින් කියනවා තමන්ගේ කය වේදනා සිත සහ සිතුවිලි ගැන නිතර අවධානයෙන් සිටීම. මේක මුලදී අපි වෙන් කළ ගන්නවා. මේ ශරීරය පිළිබඳව ආස්වාස ප්‍රාස්වාස ඉරියව් තමා කරන කටයුතු පඨවි ආදී ධාතු නැත්තම් කෙස් ආදී කුණප කොටස් උද්දමාතක ආදී මරණයෙන් පස්සේ ස්වභාවයන් මේ ශරීරය අදාළ දේවල් හොඳට මෙනෙහි කරන්න. මේ ශරීරය කියන්නේ ආහාරය නිෂ්පාදනය ආහාරය නිසා හටගෙන ආහාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන හැම මොහොතෙම වෙනස් වෙමින් පවතින ස්වභාවයක් කියලා මේ ශරීරය දකින්න. අයිජත් තමයි තමගේ ශරීරයත් මෙහෙමයි බාහිර ශරීරයත් මෙහෙමයි කියලා දැක්කොත් ඒ ශරීරයේ සමුදිය දැක්කා, වය දැක්කා, හට ගැනීම වැයවීම දැක්කා. ඒ ශරීරයේ රූපය තුළ හිත බැසගන්නේ නැහැ. රූපයක් නැහැ කියලා අඟට යන්නේ නැහැ. හේතු ඇති කල රූපය තියෙනවා. හේතු නැතිවීමෙන් ඉතුරු නැතුවම අඛණ්ඩව නිරුද්ධ වෙන ස්වභාවයක් මේ රූපය තුළ තියෙනවා කියලා අපි දකින්නට ඕන. ඒතකොට රූපය ගැන අපට ඇලෙන දෙයක් නැහැ. මේ මොහොතේ දකින රූපය මේ මොහොතේ අත්දැකීමක්. යකඩකට මිටියෙන් ගහනකොට ඒ ශබ්දයක් එනවනම් ඒ ශබ්දේ ඒ මොහොතේ හටගන්නේ. ඒ ශබ්දයේ ඒ මිටියටවත් යකඩේටවත් අයිති නැහැ. ඔබේ හැඩපෙන රූපයක් තියෙමයි. මේ රූපය කලින් තිබෙච්ච එකක් නෙවෙයි. මේ රූපය මේ මොහොතේ ඇස සහ විඥානය ආදී මේ කරුණු නිසා හටගත්තු දෙයක් මේක. ඒ රූපය ඇහැටයි තිත් නැහැ, විඥානෙටයි තිත් නැහැ. හැබැයි ඒ හේතු වලින් බැහැර දෙයක්වත් නෙවෙයි මේක. මේ අත්දැකීම පෙරපසුන විහටගෙන නිරුද්ධ වෙනවා කියලා රූපය ගැන දකින්න. වේදනාව ගැනත් එහෙමයි. වේදනාව ස්පර්ශයෙන් නිසා හටගත්තා, සැප දුක් උපේක්ෂා ආදී මේ වේදනාව හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඊළඟ සිත ගැන. සිත නාම රූප නිසා හට ගන්නවා. රාග ද්වේෂ ආදී ඒ සිත් හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. සිතුවිලිත් එහෙමයි. පංච නීවරණ මේ ආදී කාරණා හටගෙන නිරුද්ධ ආකාරය දකින්න. දකින්න දකින්න නීවරණ වලින් හිත මෙදෙනවා. හිත මෙදෙන්න මෙදෙන්න අනිත් පැත්තෙන් උපරිම ලෙස අපේ පිනතුණි සති සම්බොජ්ජං යাদি බොජ්ජංග ධර්ම තුල හිත පිහිටනවා. නිතරම තමා ආනාපාන සති බහන වඩමින් හොඳට හිත සමාධිමත් කරගන්න දක්ෂ වනවාදී අපි දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නම බව දකිනවා. කෙටි හුස්ම දකිනවා. සම්බකාය පරිසංවේදී කියපු ආකාරයට සියලු ආස්වාස් ප්‍රාස්වාස් කය දකිනවා. ඒ ආස්වාස් ප්‍රාස්වාස් කය පස්සම්බයං කය සංකරං කියපු විදිහට ඒ ආස්වාස් ප්‍රාස්වාස් සංසිඳන ආකාරයෙන් දකිනවා. ටිකින් ටික කය ගැන ප්‍රකට වෙනවා. එතනින් නවතින්නේ අකණ්ඩව මේ ආස්වාස් ප්‍රාස්වාස්යේ හිත පිටවාගෙන ඉන්නකොට පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කිත සංකාර පරිසංවේදී පස්සම්බයං කිත සංකරං කියපු ආකාරයට මෙන්න මේ වේදනාව ගැනත් අවබෝධයක් එනවා. මොකද වේදනාව කියන්නේ ආනාපානසති වඩනකොට Taman දැන් කුසල විතරක යකණ්ඩ වෙන නිසා දැන් කුසල අරමුණු විතරයි යකණ්ඩ වෙන්නේ. එෙහිදී ප්‍රීතිය ධාර්මික වූ ප්‍රීතිය සැපේ ඇති වෙනවා. සංඥා වේදනාව ගැන අවබෝධය ඇති වෙනවා. ඒව සංසිඳන ආකාරයෙන් දකිනවා ටිකෙන් ටික. සංඥා වේදනා නැතිවීමක් නෙවෙයි මෙතන දක්වන්නේ. සංඥා වේදනා හැකිතාන්තරට සංසුම් වෙනවා. එතනින් නවතින්නේ මෙන්න මේ හිත හටගත් මෙන්න මේ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිරුද්ධ වීම වේදනාවක් නිරුද්ධ වෙනවා. ඒක තමන්ගේ කියලා මම මගේ මගේ ආත්මය කියලා ගන්නෙත් නෑ. හිත ගැනත් එහෙමයි. හිත ගැන දක්වාදී ආනාපාන සතිය රඳවලා දක්වන්නේ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් සමාදාහම් විමෝචයන් ආදී වශයෙන් හිත ගැන බොහොම අවධානයෙන් ඉන්නවා. හිත සතුටට පත් වෙන ආකාරයක් දකිනවා. ඒ වගේම සමාහිත වෙන ආකාරයක් දක්වනවා. හිත මිදෙන ආකාරයක් දැකලා මෙන්න මේ හිත කියන්නේ නාම රූප නිසා හටගෙන නාම රූප වලින් නිරුද්ධ වෙන මේ අනාත්ම වූ ස්වභාවයක් අනිත්‍ය වූ ස්වභාවයක් නේද කියලා විඥාණය තමන් දකිනවා. ඊළඟ ධම්මානුපස්සනාවේදී දැන් මේ ආනාපානසතිය දිගට කරගෙන යනවා නම් කෙනෙක් ඔහුට දැන් අනිච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියපු විදිහට දැන් ඔහුට පේන්නේ ඔහුට සමුදේවය මේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම විතරයි පේන්නේ. පින්නතුනි මේ සම්බුදු සසුන තුළ අප ලබන උපරිම ප්‍රතිඵලය කල්ප ගානක් අපි කුසල කරලා ලබා ගත්තා මේ උත්තරම මනුෂ්‍ය ජීවිතය අග්‍රපරිය තමයි. හිත සමාධිමත් කරගෙන හැම සිතුවිල්ලක් තුළම අවධානය යොමු කරමින් ආනාපාන සතිය ආදී භාවනා කුපියෝගී කරගෙන හිත සමාධිමත් කළා. අඛණ්ඩව මෙන්න මේ අනිත්‍යතාවය මෙනෙහි කරන් දක්ෂ වීම. අපි යම්තා ප්‍රමාණයට අනිත්‍යතාවය මෙනෙහි කරනවා නම් ඒ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොත තුළ පින්නතුමි අපේ හිත බාහිර කිසිම රූපයක අරමුණක හිත බැසගෙන නැහැ. බාහිර විතරක් නෙවෙයි තමන්ගේ සිත තුළවත් විඥානය තුළවත් ඒ වෙලාවේ සිත බැසගෙන නැහැ. තමා ඉන්නේ කොහොමද? ප්‍රඥාව තුළ මෙන්න මේ සමුදේවය හට ගැනීම නිරුද්ධ වීම දකිමින් ඉන්නේ. එදාට අපට පින්නතුනි සැබවින්ම සාමාන්‍ය සමත කමටහනක්වත් අවශ්‍ය නැති මට්ටමටපත් වෙනවා. දෙට දම සුඛ වේරණේ විදිහට මෛත්‍රී ආදී භාවනා වඩනවා. නමුත් ඔහුගේ ජීවිතයේ ඉහළම සතුට බවටපත් වෙන්නේ මුළු ලෝකෙම මිදලා නිමිති නොගෙන ශුන්‍ය වශයෙන් බලන පරිණිදි වශයෙන් නොගන්න මෙන්න මේ කිසිදු දෙයක නොපිහිටි ප්‍රඥාව තුළ අකණ්ඩව තියෙන හිතක් ඇති කර ගැනීම. පින්තුනි මෙන්න මේක තමයි දුකෙන් නිදහසන ඒකායන මාවත විදියට විමුක්තායතන විදියට භාගතුන් වහන්සේ දක්වන්නේ. ඒ විමුක්තියටපත් වෙච්ච පමණට විමුක්තස්මේ විමුක්තමිති ඥානං හොති කියපු විදියට ඒ තමා හිත කෙලෙසුන්ගෙන් මිදුණු පමණ තමා දන්නවා. තමන්ගේ හිතේ දැන් මේ රාගය නැහැ, ද්වේෂය නැහැ. තමන්ගේ හිතේ අවිද්‍යාව නැහැ කියලා දකිනවා. අනිත් හැම දෙනාම පේන තුන ඇසර රූපයක් දැකලා ඒ රූපය හමාගෙන යද්දී ඔබ ඇසර දකින රූප කනට අහන ශබ්ද තුලින් බාහිරට නැඹුරු නොවි ඒ හැම දෙයක් තුලින්ම ඔබ නැඹුරු වෙන්නේ අභ්‍යන්තරයට. අභ්‍යන්තර චෛතසික වල තියෙන හට ගැනීම නිරුද්ධවම දකිනවා. මේ ප්‍රතිඵලයක් විදියට අපේ සිතිවිලි වලට අනුරූප නාමකායේ පටිඝ සම්පස්සේට අපි යන්නේ නැහැ. සිතිවිලි ඇති වෙච්ච වෙලාවේදී ඊට අදාළ රූපයක් හොයාගෙන අපි යන්නේ නැහැ. ඒ වගේම රූපකාය අධිවචන සම්පස්සේට යන්නේත් නැහැ. රූපයන් දැක්ක වෙලාවේදී නැත්නම් ඇස් කන් ආසාදී පංචායතන වලට අරමුණු ආපු වෙලාවේදී ඊට අදාළෝ සිතිවිලි හොයාගෙන අභ්‍යන්තරට යන්නේත් නැහැ. මෙන්න මේ නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන අවස්ථාව අපි ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේ මොහොතේ අපේ හේදේමයි වෙන්නේ. නමුත් අපි නුවණින් දකින්නේ නැති නිසා අපේ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට අරගෙන අවිද්‍යාව තුළ බැසගෙන හිත දුකටපත් වෙලා අපි දුක් විඳින ලෝකයක අනේ දුකේ නිදහස් වෙන නම් පින්නතුනි සීලක පිළිහිදලා හැකි තාක් දුරට සමත කමඨහනක් පුරුදු කරමින් හිතේ සමාධිමත් බව ඇති කරගෙන සමාහිතෝ වික්ඛ යථාභූතං පජානාති කීප ආකාරයට ඒ සමාධිමත් වෙච්ච හිතෙන් හැකි තාක් දුරට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නට උත්සාහ ගනිමු. පින්නතුනි මේක තමයි අපි අපට ලබා දෙන ලොකුම වටිනාකම. අපේ ජීවිතේට වටිනාකමක් ලබා දෙන කැමැති නම් පින්නතුනි මේ ධර්මාර්ගය අපි යන්නට ඕන. අපේ ජීවිතේ විතරක් නෙවෙයි අපේ ශරීරෙටත් එකේ වටිනාකමක් ලැබෙනවා. අපි පාවිච්චි කරන ඇඳුම් පැනඳුම් බඩු භාණ්ඩ අපි හිටපු ස්ථාන ඉන්න ස්ථාන අපේ අම තාත්තා ඒ හැම දෙයකටම වටිනාකමක් ලැබෙනවා. මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යෑමත් එක්ක අපි මේ ගියත් අපේ ශාරීරික කොටස් වලටත් මිනිස්යන් විතරක් නෙවෙයි ඊදාට දෙවියනොත් වදින පුදන වැඳන පුදන පින් සිද කරගන්න අවස්ථාවක් උදා කර දෙන්නට අපට හැකියාව ලැබෙනවා. මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඒ නිරතුරුව ඉදිරියට යන්න පුළුවන් නම් ඒ සඳහා අපේ නිරතුරුව ධර්ම දේශනාවට අහුම්කන් දෙමින් ධර්මඥානෙ දිනු කරගෙන ඒ ඇති කරගන්නා වූ ධර්මඥානයේ ජීවිත අධ්‍යක්ීමක් වඩපත් කරගන්නට අඛණ්ඩව අපි ක්‍රියාත්මක වන්නට ඕන. අපට ලැබෙච්ච මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය මොහොතක්වත් අපතේ නොයන විදියට අප්‍රමාදීව කටයුතු කරන්නටයි බුදුහාමුදුර අපට නිරතුරුව අනුශාසනා කළේ. ඒ නිසා මේ භාගතුන් වහන්සේගේ අනුගාමිකයන් ශ්‍රාවකයන් විදියට අපට උන්වහන්සේ ලබා දෙන පුණ ලොකුම ගෞරවය කෘතඥතාවය තමයි මේ ධර්ම මාර්ගය ඉදිරියට ගමන් කරන්නට අවස්ථාව උදා කර ගැනීම. ඉතින් අපි මේ බාහිර සියලු සාධක එක මොහොතක ලබා ගත්තේ ධර්මයේ හැසිරෙන්නමයි පිනතුනි. ඒක අපට යවන්න හොඳ නැහැ. අපත් ධර්මයෙන් ඉදිරියට යන අතරේදී අපි ළඟම ඥාතීන්ටත් මේ ධර්මයේ දායාද කළ දෙන්න. ඒ වගේම මතු ලෝකයේ මේ ධර්මයේ ඉදිරියට ගෙන යන්නට ඔබට යම් සිමෙවරක් කරන්න පුළුවන් නම් කරන්න. විශේෂයෙන්ම බුදුදහමේ සඳහන් වන පංචශීලය, මෛත්‍රී භාවනාව, සතිපට්ඨානය මෙන්න මේ කාරණා තුන ගැන ඔබේ විශේෂ අවධානය යොමු කරන්න. පංචශීලය, මෛත්‍රී භාවනාව, සතිපට්ඨානය. ඔබ ඇසුරු කරන හැම දෙනාම ඔබ වචන අහන සූදානම් නම් මෙන්න මේ කරුණ තුනට එක් කර ගන්නට ඒ තුළ හික්මවන්නට උනන්දු වෙන්න. අපිට මොන ආගමේ වුණත් කමක් නැහැ කෙනෙක්. කිසිදු විදිහක අපට ආගමක් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ලෝකයේ සත්පුරුෂයන් බිහි කිරීම. අපට අවශ්‍ය ලෝක සාමය ඇති කර ගැනීම. අපට අවශ්‍ය ලෝකයේ මිනිස්යන්ගේ මානසික සුවය දිනු කරලීම. ඒකට අවශ්‍ය මූලික පදනම බුදුදහමෙන් දක්වන්නේ මෙන්න මේ කාරණා තුන. මොනවද? ප්‍රාණඝාත අකුසලයෙන් වෙන් වෙලා පංචශීල ආරක්ෂා කිරීම. සියලු සත්ත්ව සුවපත් වේවා කියලා නිතර මෛත්‍රී වැඩීමත්. නිතර තමන්ගේ සිත සාකය ගැන අවධානය සිටීමෙන් මේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්නට යොදන කාලය වැඩි කර ගැනීම. මේ කාරණා තුන හොඳට හිතට අරගෙන ඔබ අපත් දිනෙන් දින මේ කරුණ වලින් ඉදිරියට යන ගම අප ඇසුරු කරන හැම දිනාම හැකි තාක් දුරට මේ කාරණා තුන තුළ හික්මවන්නට උනන්දු කරවමු, උත්සාහ ගනිමු. ඒක එකතකින් පුද්ගලික මානසික සානය දිනු කිරීම විතරක් නෙවෙයි, පුද්ගලික සාමය, නිවසේ සාමය දිනු කරන්නේ විතරක් නෙවෙයි, මේ පිළිපදාව, මේ ප්‍රතිපදාව තමයි පිනතුනි ලෝක සාමයට තියෙන එකම ප්‍රතිපදාව. මේ දෙබැහැර ක්‍රමයක් ලෝකේ නැහැ. ලෝක යම් තාක් ප්‍රශ්න තියෙනවා නම්, මද්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවා නම්, යුද්ධ ප්‍රශ්න තියෙනවා නම්, වෙනත් විදිහේ අවියාවිධ වෙළඳාම් ගැටලු තියෙනවා නම්, යම් තාක් ලෝකයේ දුසරී කලහෝලහල මොනවා හරි දෙයක් ලෝකේ කොතනක හරි තියෙනවා නම්, ලෝක යුද්ධයක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා නම්, ඒ හැම දෙයකටම හේතුව මෙන්න මේ තුන කඩවීම. මොනවද? පංචශීලය, මෛත්‍රිය සහ සතිමත් බව. මේ තුනේ ලෝකයේ දිනු වෙච්ච පමණට පුද්ගල සාමයේ මෙන්ම ලෝක සාමය ඇති කරගන්නට එකම මාර්ගය. අනාගතයේ ඇති වෙන ලෝක යුද්ධයක් දවසකින් මොහොතකින් හෝ ප්‍රමාද කරන්න පුළුවන් නම් ඒකට තියෙන එකම මාවතක් මේ පිනතුනි. මේ සඳහා අඛණ්ඩව කැප වෙන්න, උනන්දුවෙන් වැඩ කරන්න. අනිත් ඈත් මේ සඳහා යොමු කිරීම තමයි ඔබට බුදුදහමට කරන්න පුළුවන්. ඔබ මානසික සුවයටපත් වෙච්ච මේ ආධ්‍යාත්මික සුවයට අතීත සංගරත්නය ඇතුළු බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ උත්තමයන් වහන්සේලා ඔබට ලබා දීපු මේ ආධ්‍යාත්මික උරුමය වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් ප්‍රත්‍යපකාරය ලෝකයේ වෙනුවෙන් කරන්න පුළුවන් සැලකිල්ල තමයි මේ දේ ලෝකයේ වෙනුවෙන් දෙන්නට උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. විශේෂයෙන්ම පින්තුනි, දිනපතා මෛත්‍රී භාවනා වඩන අතර ආනාපාන සතිය උපයෝගී කරගෙන සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහට ආනාපාන සතියේ ක්‍රම 16 දිනු කරන්න. මේක ඉතාම වැදගත් දෙයක්. ආනාපාන සතිය බුදුදහමේ දැක්වෙන කර්මස්ථාන 44න් සුවිශේෂී කර්මස්ථානයක් විදිහට බුදුදහමේ නොයෙක් තැන අගය කළ තියෙනවා. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයටපත් උනේ ආනාපාන සති භාවනාව උපයෝගී කරගෙන. රහතන් වහන්සේලා බොහෝ දිනේ චිත සමාධිය ලබා ගත්තේ ආසවක් හේනට උපකාර කරගත්තේ ආනාපාන සති භාවනාව. ඉතින් මේ නිසා අපි මේ මාර්ගය ඔස්සේ දිනෙන් දින ඉදිරියට යන්නට අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්දහම් තුලින් ජනිත කරගත් ආ වූ කුසල ඵලය, පුණ්‍ය ඵලය අපි නමින් මියගිය ඥාතීහු දනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රතුමෙන් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදු කියමු. සාදු, සාදු, සාදු. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරවමු. දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවි සිර වර්ධනය කරගන්නා ගමන් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් ආරක්ෂා කරගත්වා. ලෝකයේ තියෙන මේ නොයෙක් විදිහේ කලහකාරී ගැටුම් සමනය වන්නට දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණ ආශිර්වාදයෙන් සලසා දෙත්වා. ලෝක සාමය ඇති කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වෙත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදු කියමු. සාදු, සාදු, සාදු. අද සිරිත් පරිච්ඡේද කරන මේ ආශිර්වාදාත්මක පින්කම් මාලාවේ මේ අවස්ථාවේ ඊටාම ශ්‍රද්ධාවෙන් පංචශීලයේ සමාදන් වීමෙන් බුද්ධානුස්සති භාවනාවක්සේ බුදු පූජා පැවැත්වීමෙන් මෛත්‍රී භාවනා වැඩීමෙන් අනුශාසනාවට යොමුකම් දීමෙන් ආනාපානසති භාවනාව තුළ හිත යෙදවීම ආදී වශයෙන් රැස් කරගත් මේ අනන්ත කුසල බලයෙන් ඔබ හැම දිනකම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ කෙර ජීවනයේ සැසේවා. සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයම් පන්තාච නිබ්බයම් සෝකම් පන්තාච නිස්සෝකම් වන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් නිදෙත්වා දියෙන් තේලෙන සත් දිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැමදෙනාටම තෙරුවන් සරණයි.